අද මේ පින්වතුන්ට කියලා දෙන ධර්ම දේශනාව අවිජහිත ලෝකේට පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම මේ ධර්ම දේශනාව කරනවා. ලෝකේට පහළ වෙන සෑම බුදු කෙනෙක්ම. ඉච්ඡර මේ මිනිස්සයා සතර අපායෙන් නිදහස් කරවන්නටත් නිවනට පමුණුවන්නටත් පින්පව් තේරුම් ගන්නටත් කුසල් තේරුම් ගන්නටත් උපකාරී වන දේශනාවක්. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය කියන එක අඩුම තරමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් සියවතාවක්වත් අහන්න ඕන. හේතුව මිනිසයාගේ අතින් පව් සිද්ධ වෙන්නේ, අකුසල් සිද්ධ වෙන්නේ, පින් කරන්න ප්‍රමාදය ඇති වෙන්නේ සසර බය නැති නිසා. සසර බය කෙනෙකුට තිබ්බොත් එහෙම අපි මැරිලා ආයි ඉපදෙනවනේ කියලා ඉපදිලා යන ලෝක දිහා බලනකොට පිංතුනේ අපිට ඒ සසර බය ඇති වුණොත් එහෙම ගොඩාක් අපේ අතින් පව් දුරු වෙනවා, කුසල් සිද්ධ වෙනවා. එනිසා මම කෙලින් මේ බුද්ධ දේශනාවම සිද්ධ කරන්න. ඒ තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සැවැත් නුවරදී අනේපිඩු සිටුතුමාගේ ආරාමේ. එදා සංඝයාට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඒ තමයි ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. මේ දේශනාව පින්වතුනි හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන දේශනාවක්. හොඳට හිත වෙන දිහකට ගන්න නැතුවම අහගෙන ඒ ධර්මයේම හිත තියාගෙන ගියොත් බුදුරජාන් වහන්සේ යම් අර්ථයක් උදෙසා ධර්මයේ දේශනා කළා නම් ඒ පිහිට අපිට ගන්න පුළුවන්. ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකේ යහපැත්තේ ගෙදරත් හොඳට දොර ඇරලා ජනෙල් ඇරලා තියෙනවා, ඇතුළේ හොඳට පේනවා. මේ පැත්තේ ගේත් ඇරලා තියෙනවා, ඇතුළේ හොඳට පේනවා. මැද එක මිනිසෙක් ඉන්නවා. ඒ නුවණැති හොඳට ඇස් පේන කෙනාට පේනවා මේ ගෙදරින් අර ගෙදරට යනවා, අර ගෙදරින් මේ ගෙදරට යනවා, ඒ ගේ ඇතුළේ ඇවිදිනවා. ඒ ඔක්කොම පේනවා ඒ අතරතුර ඉන්න කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ওই විදිහට තමයි පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් චුත වෙන උපදින සත්වයන්ගේ ලාමක උපත්, උසස් උපත්, ලස්සන උපත්, කැත උපත්, සුගති දුගති ආදී මේ සෑම දෙයක්ම කර්මානුරූප සත්වයා උපදින හැටි පේනවා බුදුරජාණන් වහන්සේට. මේ ඇසින් නෙවෙයි ඒව බලන්න තියෙන්නේ දිවසින්. අර ගෙදරකින් අර ගෙදරට යනවා වගේ මැද ඉන්න කෙනාට තේරෙනවා වගේ කෙනෙක් මැරුණට පස්සේ තවත් දෙනක උපදින හැටි පේනවා බුදුරජාණන් වහන්සේට. අපිට පේන්නේ මැරෙනවා විතරයි. ඒත් මැරෙන එකත් අපි හරියට දන්නේ. මර බිය කියන එක අපි දන්නේ නැහැ. සමහර අය මැරෙනකොට අපි මල පහ පිට වෙන මර බිය. ඊළඟට ඇස් ලොකු වෙනවා, අතපය වකුටු වෙනවා. ඉතින් මේ වගේ මිනිස්සු මැරෙනවා. ඒකට අපි දන්නේ නැහැ මරණයේදී කොයි වගේ මර බියක් ඇති වෙනවද කියලා. ඊට පස්සේ ඔන්න දැන් මැරෙනවත් දැක්ක කියන්නකෝ. ඒත් උපදින හැටි නම් දන්නේම නැහැ කවුරු. මෙතනින් මැරෙනවා කොහි උපදිනවද කියලා. පින්වතුනි මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සු අතර හෝ දිවියන් අතර උපදින්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් ආයෙ සතර පායේ උපදිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා චුත වෙන උපදින සත්වයා. ඒකාන්තයෙන් මේ බවත් සත්වයා කයින් යහපතේ හැසිරිලා, වචනින් යහපතේ හැසිරිලා, මනසින් යහපතේ හැසිරිලා ආර්යයන් වහන්සේලාට ගරහා කරන්න නැතුව ඉඳලා සම්මාදිට්ඨිය යුක්ත වෙලා, සම්මාදිට්ඨිය යුතු ක්‍රියාවන්ගෙන් සමන්විත වෙලා කයබිඳි මරණයෙන් මතු දෙව්ලොව උපදිනවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. කයින් හොඳ දේවල් කළා, වචනින් හොඳ දේවල් කළා, සිතින් හොඳ දේවල් කළා ආර්යයන් වහන්සේලාට උතුන් ණයට ගරහන්නේ. ගරහන්න ගරහන්නේ හොඳ දෙයක් නෙවෙයි. එතකොට ඒ වගේ පාප කරන්නේ නැතුව සුගතිය උපදින. එහෙනම් සුගතිය උපදින්නේ කයින් හොඳ දේවල් කරන, වචනයෙන් හොඳ දේවල් කරන, සිතින් හොඳ දේවල් කරන ආර්යයන් වහන්සේලාට ගරහන්නේ නැති සම්මා දිට්ඨියෙන් යුක්තය. සම්මා දිට්ඨියෙන් යුක්තයි කියන්නේ පින්පව් විශ්වාස කරනවා, මෙලොව පරලොව විශ්වාස කරනවා, හොඳ නරක විපාක විශ්වාස කරනවා, අම්මා තාත්තා දෙන්නා විශේෂයි කියලා විශ්වාස කරනවා, ඊළඟට ලෝකේ බුදුවරු ශ්‍රේෂ්ඨයි කියලා විශ්වාස කරනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. ඊට පස්සේ මේ විදිහට සිතෙන්, කයෙන්, වචනයෙන්, මනසින් යහපතේ හැසිරිලා ආර්යයන් වහන්සේලාට ගරහ කරන්න නැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාම මරණින් මත්තේ මිනිසුන් අතරත් උපදිනවා. එහෙනම් අපි මිනිස්සු අතර ඉපදුනේ යම් යහපත් සම්මා දෘෂ්ටික කර්මයක් මුල් කරගෙන තමයි අපි මිනිස්සු අතර ඉපදුනේ. එතකොට මිනිස්සු අතර ඉපදිච්ච හොඳ පිනක් ඇතුව ඉපදිච්ච අය තමයි ඉපදුනාට පස්සේ මේ එක එක දේවල් කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ සත්වයා කයින් වැරදි කරලා, වචනෙන් වැරදි කරලා, මනසින් වැරදි කරලා, ඒ වගේම ආර්යයන් වහන්සේලාට ගරහලා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉඳලා කයබිඳී මරණින් මතු ඒ අය ප්‍රේතයන් අතර උපදිනවා දකිනවා. තුට සිතෙන්, කයින්, වචනෙන් වැරදි කළොත් ආර්යයන් වහන්සේලාට ගැරහුවොත් ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික වුණොත් පින්පව් විශ්වාස කරන්න නැතුව එක පුතෙක් දන් දුන්නා. අම්මා ඒ දන් දෙන එකට කැමති වුණේ නැහැ. අම්මා කිව්වත් තෝ එපා කියද්දී දන් දෙනවා. තොට ওই දෙන දේවල් උණු ලේ වෙන්න ඕන කියලා අම්මට දවසක් තරහ ගිල්ල තාප කළා. ඒ පුතා ඒ දවස්වල කුටියක් හදාදා හිටි මහ කච්චප මහ රහතන් වහන්සේට. රහතන් වහන්සේලාට කුටි හදාදා හිටපු පුතාට අම්මා බෑන්නා. අම්මා කියලා නෑ කර්මය සකස් වෙද්දී. ඒ මව් ඉපදුන ඊළඟ ජීවිතේ ප්‍රේත ලෝකේ වතුර පිපාසයි ගංගාවල් දකිනවා. ඒ ගංගාවල් ළඟට යනකොට ඒ ගංගාවල් උණු ලේ වෙනවා. ගොජ ගොජ ගාලා පැහෙන උණු ලේ වෙනවා. අර කටින් ගියපු වචන දෙක්කද ප්‍රේත ලෝකේ ස්වභාවය. කිව්වොත් ඒක ඒ විදිහට මේනවා. දුෂ්චරිතේ එක ගෑණි කෙනෙක් මිනිහා ගෙදර නැති වෙලාවේ අනාචාරයේ හැසිරුණා. මිනිහට ආරංචි වුණා. මිනිහා කිව්වා උඹ මේ වගේ ජරා වැඩ කරනවා නේද? අම්මෝ මං නම් එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා නම් මම්ම වදන දරුව මම්ම කන්න ඕන කිව්වා. ශාප කරගත්ත තමන්ම. තමන් වදන දරුව තමන්ම කන්න ඕන කියලා. ඒකනි කියන්නේ කට තිබ්බ පළියට කියන්න එපා, බොරු දිවුරුම් කරන්න එපා කියලා. ඒ ප්‍රේතිය මරණින් මත්තේ ප්‍රේත ලෝකෙ ඉපදුණා. උදේට දරුව පස් දිනක් වදලා කනවා. තමන්ම කනවා බඩගින්නට. දරු දුක නැතුව නෙවෙයි බඩගින්න දරා ගන්න බැහැ. හවසට දරුව පස් දිනක් වදනවා. ඒ දරුව පස් දිනක් කනවා. තමන්ම කනවා. ඔයාලා දැකලා නැද්ද තිරිසන් සත්තු අතර පූසෝ හිම ඔහු පැටව කනවා. ඔය සංසාරේ කරපු ශාප තමන්ම බොරුවට දිවුරගෙන. ඉතින් මේ විදිහට දුෂ්චරිතේ හැසිරුණාට පස්සේ ප්‍රේත ලෝකෙ උපදිනවා. කයින් වරදි කරලා, වචනින් වරදි කරලා, මනසින් වැරදි කරලා ආර්යයන් වහන්සේලාට උපවාද කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා කය බිඳලා මරණින් මත්තේ කෙනෙක් උපදිනවා තිරිසන් සත්වයෝ අතර. ඒ තිරිසන් සත්වයෝ අතර ඉපදුනාට පස්සේ අඤ්ඤමඤ්ඤ කාදිකා එකිනෙකා කනවා. බලවත් සත්වයා දුර්වල සත්වයාව ගොදුරු කරගන්නවා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් මේ වෙනකොට ලෝකයේ ගෙම්බු කී දෙනෙක් සර්පයන්ගේ බඩට යනවා ඇතිද? චූටි මාළු පැටවු ලොකු මාළු පැටවුන්ගේ බඩට යනවා ඇතිද? මාංශ භක්ෂක සත්වයෝ කී දෙනෙක් මේ කුරුල්ලෝ පවා කුඹුරක් හේන කොටනකොට කොක්කු වට වෙලා කුරුල්ල වට වෙලා කොයි තරම් පොඩි ප්‍රාණීන් කනවාද? මේ ඔක්කොම ජීවිත නේද? සංසාරය යම් දවසක මිනිස් වෙලා හිටපු අයි නේද ඔය? මෙරුව මතුවෙන කාලෙට කොයි තරම්නම් මෙරුවන් තවත් සත්තුන් අහන මේ ගුදුරු වෙනවද කියලා බලන්න. එනිසා අඤ්ඤමඤ්ඤ කාදිකා. ඉතින් මේ විදියට තිරිසන් ලෝකේ තනිකර බය තියෙන්නේ. මේ සිතෙන් කයෙන් වචනේ පෞගලාට පස්සේ උපදින තෙන්. මැරුණාට පස්සේ උපදින්න පුළුවන්. අපි සාමාන්‍ය ලකුව පින්කම් කරලා මැරිච්ච කෙනාට පින් දෙනවා කියලා දුන්නට හැම කෙනාටම පින් ගන්න බෑ. ඒ පින් දුන්නත් එයා සුගතියට ගන්නත් බෑ. අපි ලොකු කළුගල් පර්වතයක් වතුරට දාලා ඥාතින් ඔක්කොම එකතු වෙලා කළුගල් පර්වතේ වතුරේ පාවේවා කියලා හිතුවට පාවෙන්නේ නැහැ. ඒ නිසා ඥාතින් කොච්චර අඬලා වැළකුණත් මැරිච්ච කෙනා කරලා තියෙන පවුණ ඒ දුගති යන්නේ කාටවත් වළක්වන්න බෑ. හැබැයි කරලා තියෙන මැරිච්ච කෙනා පින් කරලා නම් හත් දවසේ දානේ නොදුන්නත් තුන් මාසේ දානේ නොදුන්නත් එයා සුගතිය යන එක වළක්වන්නත් බෑ. පාංශකූලේ නොදුන්නත් එළිඟි තෙල් කලයක් අරන් ගඟකට ගිහිල්ලා ගඟේ ගලක ගහලා වතුරට දාන ඒ කලේ තියෙන මැටි කටු ටික ඇතුට යනවා තෙල් ටික උඩ පාවෙනවා. ඥාතීන් එකතු වෙලා තෙල් ටික යට යාවා තෙල් ටික යට යාවා කිව්වට තෙල් ටික වතුරේ පාවෙනවා. ඒ නිසා පින් කරපු කෙනාට ඥාතීන් එකතු වෙලා තු අපාය ඵල කිව්වට එහෙම යන්නේ නැහැ. තවක් කෙනෙක්ගෙන් වචනයකින් තවක් කෙනෙක් පිරිසුදු වෙන්නෙත් නැහැ. තවක් කෙනෙක්ගේ වචනයෙන් තවක් කෙනෙක් අපිරිසුදු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සිතෙන් කයෙන් වචනෙන් දුෂ්චරිතයේදීලා මොනවද කයෙන් කරන වැරදි? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. වචනෙන් බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරස වචන කියනවා. මනසින් අනුන්ගේ දේවල් වලට ආසයි. ඊළඟට තරහ යනවා. අනිතක තම පින්පව් විශ්වාස කරන්නේ. මෙලොව පරලොව විශ්වාස කරන්නේ. මේ ජීවිතේ හොඳට හිටියොත් ඇති කියලා හිතන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒතර මෙහෙම ඉඳලා ආර්යයන් වහන්සේලාට ගරහනවා. යම් කිසි කෙනෙක් දහම පවසනවා නම් ධර්මය අවබෝධ කරලා නම් දහම තේරුම් අරන්නා මඟපල් ලබලා නම් රහත් වෙලා නම් ආන් ඒ වගේ අයට ගරහනවා. ඒකට කියනවා ආර්ය උපවාද කියලා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ නාත්ති දින්නම් දීමේ විපාක නැහැ. නාත්ති ඉටං පුද පූජා කිරීමේ විපාක නැහැ. නාත්ති හුතං ඒ කියන්නේ වත්පිළිවෙත් කිරීමේ සේවය. තමන් රස්සාවක් කරනවා නම් කරන පඩියට හරියට සේවය කරන්න ඕන. මේකෙන් කාලා ඇඳලා ඉන්නේ අපි මේකෙන්නේ කියලා එක අන්න පඩියට හරියට වැඩ කරන්න ඕන. එහෙම කරන්න නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. මැරිලා නිරේ යනවා. තමන් රස්සාවක් කරනවා නම් ඒ ගන්න රස්සාවට එප ගන්න පඩියට හරියට වැඩ සේවය කරන්න ඕන. මොන මොන හැම ඕනම ආයතනයක. ඊට පස්සේ මේ විදියට නත්ති හුත නත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ. පින්පව්වල විපාක නැහැ. නත්ති මාතා අම්ම කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ. නත්ති පිතා තාත්තා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ. නත්ති අයන් ලෝකෝ මේ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්නේ. නත්ති පරෝ ලෝකෝ මැරිලා අපි ආයෙ යන ලෝකෙක යනවනේ කියලා හිතෙන්නේ. ඒ ඔක්කෝ මිත්‍යා දෘෂ්ටිය. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මා පටිපන්න. මේ ලෝකේ සමන බ්‍රාහ්මණු තලු පහළ වෙනවා තමා තුළින්ම ලෝකේ අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ ගැන රහතන් වහන්සේලා ගැන හිතට එන්නේ නැහැ. මෙන්න මෙහෙම වුණාට පස්සේ මෙයා මැරිලා උපදිනවා නිරේ. ඔන්න බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. නිරේ උපදුනාට පස්සේ පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජුරෝ ළඟට ගෙනියනවා. ඒ නිරිසත්වයා ඉපදුනාට පස්සේ යමපල්ලෝ අත්වලින් ඇදගෙන ගෙනියනවා මේ යම රජුරෝ ළඟට. දේවයන් වහන්සේ, මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, සමනයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුජ්‍යලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන් නොපිදූ කෙනෙක්, දේවයන් වහන්සේ මවුට දඬුවම් දෙනු මැනවා කියලා යම රජු ගාවට ගෙනියනවා අර මේ නිරිසතාව. පින්වතුනි, හැම උපදින හැම සත්වයාම යම රජු ළඟට ගෙනියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත්, හොරෙක් අහුවෙනවා හොරකම් කරපු බඩුත් එක්ක. දැන් නඩු තියනවද කෙලින්ම දඬුවමද? කෙලින්ම දඬුවම. එහෙම නැතුව අහුනොත් නඩු කියනවා. ආන් ඒ වගේ පාපේ බර වෙලා, අපි කියමු දේවදත්ත, ඔය වගේ පව් කරපු එකෙක් ඒකෙන්ම මැරිලා නිරේ උපදිනකොට එයා යම රජු ළඟට ගෙනියන්නේ නැහැ. එයා කෙලින්ම එයාගේ පාපේට අනුව අපායවල 136ක් තියෙනවා. ඒ අපායවල 136ට ගෙනියනවා. සංජීව කාල සූත්‍ර, ඊළඟට සංඝාත, රෞරව මහ රෞරව, තාප ප්‍රතාප, මහා අවීච කියලා අටමහා නරක තියෙනවා. ඒ අටමහා එක නිරයක් වටා අපායවල 16ක් තියෙනවා. ඒකට කියන උස්සද නිරේවල් කියලා. එතකොට අටමහා නිරේ වටේ 16ව 8ක් වෙනකොට අටමහා නිරයත් එක්ක අපායවල 136ක්. එතකොට ඒ අපායවලට යෑමි පාපේ තමයි, යම් අපායකට යන්න අපෙන් පාපේ රැස් වුණොත් ඒ කර්මය විසින් කරනවා. එයා ඒ අපාය නඳවන්නේ නැහැ. ඊළඟ අපායට යන්න අඩු පාපේ පුරවනවා. දේවදත්තට අවීචි මහා නරකාදී යන්න අඩු පාපේ පුරවන්න තමයි කියනවා. අර මේ ගල් පෙරලුවාට පස්සේ ඒ ගලෙන් චූටි ගල් කෑල්ලක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපාවල වැදුනේ. අච්චර මහ විශාල ගලක් කන්දෙන් පල්ලහැට තල්ලු කරනකොට ඒක මහ පොළොවේ තව මතු වුණ ගල් වලින් පිළිගත්තා නම් එච්චර ලොකු ගලක්, චූටි ගලක් වැලකෙන්නේ නැතුව තියෙන්න විදියක් නැහැනේ. නමුත් දේවදත්තගේ පිරිපුන් නොවුන ඉතුරු පාප ටික පුරවන්න ඒ ගල් කැල්ල ගිහිල්ලා බුදු සිරිපාවල වැදුණා කියනවා. ඒ වගේ මිනිස්සු පව් කරනකොට එයාගේ ඊළඟ අපායට යන්න පාපේ තව තව පුරවනවා. මේ ලෝකේ ස්වභාවයම තමයි. පින් කරන කෙනාගේ ඉහළ ඉහළ දිව්‍ය ලෝකවලට යන්න ඉතුරු ඉතුරු පින් පුරවනවා. මේ කර්මයේ ස්වභාවය වගේ. ඊට පස්සේ දැන් යම රජුරෝ ළඟට දැන් ගෙනියනවා. මේ බලන්න, ඉස්සෙල්ලාම පන්සිල් පද පහගෙනත් නෙවෙයි ඇව්වේ. යම පුරුෂය කියනවා, මේ යමපල්ලෝ මෙයා අම්මට සැලකුවේ නෑ, තාත්තට සැලකුවේ නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සැලකුවේ නෑ, ඊළඟට උතුම් පුජ්‍යලයන්ට සැලකුවේ නෑ, කුලේ වැඩිමහල් අයට සැලකුවේ නෑ, මෙයාට දඬුවම් දෙන්න කියලා කියන්නේ. පන්සිල් ගැනත් කියන්නේ ඉස්සෙල්ලාම කියන්නේ දෙමව්පියෝ ගැන, වැඩිහිටියෝ ගැන, ගුරුවරු ගැන. ඊට පස්සේ පින්වතුනි, යමරජ්ජුරු කියල කෙනෙක් ඉන්නේ, ඇත්තරම ඉන්නව කෙනෙක්. ඒ යමරජ්ජුරු අකමැතිම දේ තමයි සත්වෙක් දුකට ඇදල දාන්න, නිරේ විඳින එකට නිරා දුකට ඇදල දාන්න හරිම අකමැති ඒ යමරජ්ජුරු. ඒ නිසා යමරජ්ජුරු හරියට උත්සාහ කරනවා මේ කරපු පිනක් සිහි කරවන්න. ඒ නිසා යමරජ්ජුරු අහනවා, පළවෙනි ප්‍රශ්නයක් අහනවා, ප්‍රශ්න පහක් අහනවා නිරේ ගියාට පස්සේ. පළවෙනි ප්‍රශ්නේ තමයි අහන්නේ, එයාගේ මතකේ අවදි කරවනවා යමරජ්ජුරු, හොඳට මතක් කරවනවා. එම්බා පුරුෂය, උඹ මනුස්ස ලෝකයේ ඉද්දී පළවෙනි දේව දූතය දැක්කද කියලා අහනවා. ඉතුරු බලන්න, තිරිසන්නු අතර ඉඳලා නිරේ ගියාට පස්සේ යා යමරජ්ජුරු ළඟට ගෙනියන්නේ නැහැ. ප්‍රේතයෝ ළඟ ඉඳලා නිරේ ගියාට පස්සේ යමරජ්ජුරු ළඟට ගෙනියන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ඉඳලා නිරේ වැටුනොත් එimhe යා යමරජ්ජුරු ළඟට ගෙනියන්නේ නැහැ. යමරජ්ජුරු ළඟට ගෙනියන්නේ මනුස්ස ලෝකේ ඉඳලා ගියා නාය. අහනවා, උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ ඉද්දින් පළවෙනි දේව දූතයා? දැන් ඔයාලම හිතෙන් අහන්න, යමරජ්ජුරු බැරි වෙලාවත් ඔයාලගෙන් ඇහුවොත් එහෙම පළවෙනි දේව දූතය දැක්කද කියලා උත්තරේ මොකද්ද කියලා. අර පුරුෂයා කියනවා, නිරිසතා කියනවා, මම දැක්කේ නැහැ. යමරජ්ජුරු අහනවා, ඈ බොල, තෝ මනුස්ස ලෝකෙ ඉද්දින් දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ඉතා ලාබාල දරුවන් මලමුත්‍රා ගුඩි උඩු අතට සයනය කරලා ඉන්න හැටි? එතකොට ඔහු දැන් මිතුර මෙහෙම අහනවා, මලමුත්‍රා ගුඩි චූටි ළමයි උඩු පැත්තට හැරිලා ඉන්න පොඩි බබාල දැකලා නැද්ද? ඉතුට අර නිරිසතා කියනවා, අම්මෝ අපි දැකලා තියෙනවා. ඉතුට යමරජ්ජුරු අහනවා, ඈ බොල, ඔය වගේ මලමුත්‍රා ගුඩි පොඩි දරු පැටියෙක් උඩට ඉන්නකොට තොට කල්පනා වුණ නැද්ද මේ දරුවෙක් ඉපදිලා මා ඉපදෙනවනේ කියලා? අපි ඉපදෙනවනේ, ඉපදෙනකොට අපි අරන් යන කර්ම ගොඩක් තියෙනවනේ කියලා උඹ හිතුවේ නැද්ද? උඹ මහලු මිනිසෙක් විදිහට ඉඳලා, ඔන්න යමරජු රහන, උඹ මහලු මිනිසෙක් විදිහට ඉඳලා, ඒ කියන්නේ දැනුම් තේරුම් තියෙන මිනිස්සේ, එහෙනම් දැනුම් තේරුම් නැතුව පොඩි වයසේ මැරිලා නිරේ ගියොත් එහෙම ඒත් යමරජ්ජුරුව ළඟට ගෙනියන්නේ නැහැ. මන්ද බුද්ධිකෙක් වෙලා ඉඳලා යම්ම නිරේ ගියොත් එහෙම යමරජ්ජුරුව ළඟට ගෙනියන්නේ නැහැ. අන්ධෙක් විදියට ඉඳලා නිරේ ගියොත් එහෙම යමරජ්ජුරුව ළඟට ගෙනියන්නේ නැහැ. අහන, ඔබ දැනුම් තේරුම් තියෙන මෝරපු මිනිහෙක් විදියට ඉඳගෙන පොඩි දරුවෙක් දැක්කට පස්සේ උඹට හිතුන්නේ නැද්ද අනේ ඉපදෙන ස්වභාවයෙන්නේ අපි ඉන්නේ, එතකොට අපි පින් කරගන්න ඕන, සිතින් කයෙන් වචනෙන් යහපත් දේවල් කරන්න ඕන, අපි මැරිලා ඉපදෙනවනේ කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට මෙයා කියනවා, අනේ මම අපි නම් ඕවා හිතුවේ නැහැ කියලා. හරිනේ, මෙතන ඉන්න ඔක්කොම සියලු දෙනාම වගේ පොඩි ළමයි බලන්න යනවා. අපි ගෙවල් වල ඉන්න කාලේ මට මතකයි, පොඩි ළමයි ඉපදුනාට පස්සේ ඒ නෑදෑයෝ යනවා අර පොඩි ළමයිට පොඩි මේ තෑගි පාර්සල් අරගෙන, අර බේබි සම්බන් ඊළඟට තව තව මොන මොන හරි චූටි මේ දේවල් ළමයිට ඕන දේවල් අරන් යනවා ළමයි බලන්න. එක්කෙනෙකුගේවත් හිතේ අදහසක් තියෙනවද මං දේව දූතේ බලන්න යනවා කියලා? චූටි ළමයි බලන්න යන්න ඕන කිව්වා, අපිත් මැරෙලා ඉපදෙනවනේ කියන සිතුවිල්ල ගන්න, අපිත් ඉපදුනේ ඔහොමනේ කියලා සිතුවිල්ල ගන්න, ඒ උනාට කීයෙන් කී දෙනාද බලන්න යන්න ඕන? බන් නැත්තම් නොගියොත් හොඳ නෑ. ඔන්න හිතෙන්නේ ඔහොම, ඔව නැත්තම් ඕන් ඔව හිතී තියාගෙන ඉන්න ආවේ නෑ කියලා. ඔන්න ඔව හිතට යන්න. මෙතනින් කීයෙන් කී දෙනාගේ හිතට ගිහිල්ලා තියෙනවද පොඩි දරුවෙක් දැක්කට පස්සේ අපිත් මැරිලා ඉපදෙනවා, අම්මෝ මෙහෙම ඉපදෙනකොට අපි පින් කරගන්න බෑ කියලා? තිං අර නිරිසතා කියෙන අනේ අපි නොවා කල්පනා කලි නෑ. එතනදින් යමරජ්ජුර ඔක්කෝ අතක් කරනවා. අය එක මේ ලෝකෙ ඕනම කෙනෙක් ඉදිරියේ සත්වය බොරු කියනවා. හැබැයි එක්කෙනෙක් ඉදිරියේ බොරු කියාගන්න බැරුව යනවා. කවුරු ඉදිරියේද? යමරජ්ජුරු ඉදිරි. මේ ලෝකෙ කිසිම සත්වයකුට බොරුවක් කියාගන්න බැරුව යනවා යමරජ්ජුරු ඉදිරියේ. ඕනම කෙනෙක් ඉදිරියේ බොරු කියන්න පුළුවන්. ඊට පස්සේ යමරජ්ජුරු කියනවා, එහෙමනම් උඹනේ ප්‍රමාද වුනේ, උඹනේ ඔහොම හිතලා නැත්තේ. අම්මා කරපු දෙයක් නෙවෙයි, තාත්තා කරපු දෙයක් නෙවෙයි, සහෝදර සහෝදරිය කරපු කෙනෙක් නෙවෙයි, කරපු දෙයක් නෙවෙයි, ස්වාමියා බිරිඳ කරපු දෙයක් නෙවෙයි, දරුවෝ කරපු දෙයක් නෙවෙයි, ඥාතීන් කරපු දෙයක් නෙවෙයි. උඹමයි ජීවිතය ගැන කල්පනා කරන්න නැතුව පව් කරගෙන තියෙන්නේ. උඹමයි පව් කරගෙන තියෙන්නේ. අපායේ ඇවිල්ලා විඳවන කර්ම උඹමයි කරගෙන තියෙන, වෙන කවුරුවත් නෙවෙයි. දැන් හිතන්නකෝ, පස් දිනක් එකතු වෙලා බොනවා. ওই පස් දින එකතු වෙලා කවුරු හරි ওই බෝතලයක් ගේන එකෙක් ඉන්නවනේ, අඬ ගහගෙන යන එකෙක් ඉන්නවනේ කවුරු හරි. ওই ටික නිරේ ගියට පස්සේ යමරජු ඉස්සරහා කියනවාද, නෑ නෑ මමයි ওই බෝතලෙ ගිහින් දුන්නේ, නෑ නෑ මමයි මේ ඔය කට්ටිය එකතු කරගත්තේ. කවුරුවත් එහෙම කතා කරන්නේ. යමරජ්ජුරුව කියන, ඔබමයි මේක කළේ. ඊට පස්සේ ආය යමරජ්ජුරුව අහනවා, මේ යමරජ්ජුරුව පළවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරලා ප්‍රශ්න අහලා, ඔහුගේ මතකේ අවදි කරලා කරුණු විමසලා, දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා, ඔහුගේ මතකේ අවදි කරවනවා, කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලෝකයේ ඉදින් මිනිසුන් අතර පහළ වූ දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. දෙවෙනි දේවදූතයා. දැන් ඔයාලගෙන් අහුවොත් හිතෙන් බලන්න, කවුද දෙවෙනි දේවදූතයා? ඊට පස්සේ කියනවා, දැන් මේක හොඳට අහගන්න ඕන, හේතුව නිින්ද යන්න දෙන්න එපා. බැරි වෙලාවත් සංසාරගත කර්මයකින් නිරේකටවත් වැටුණොත් එතන යමරජ්ජුරු ඉදිරියයි නිදි කියන එකක් නෑ. අවුරුදු කෝටි ගාන අවම ආයුෂ තියෙන අපායේ ආයුෂ ගාන තමයි මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් ඒ අපායේ ආයුෂ. ඔයාලා පිළිගත්තා හෝ නැතා හෝ අපායට වැටුණොත් ඒ දුක විඳින්න වෙනවා. ඒ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානටම තප්පරයක්වත් නිඳ කියන එක නැහැ. මේ නිදා ගන්නවා කියන එක මේ මිනිස්සු අතර, තිරිසන් සත්ත්ව අතර තියෙන එක. ඒ නිරේ තප්පරයක් නිදා ගැනීමක් නැහැ. ඊට පස්සේ දෙවෙනි දේවදූතයා කවුද කියලා අහනවා. මේ නිරිසතා කියනවා, මම දන්නේ නැහැ එහෙම එකක්. ඊට පස්සේ කියනවා, ඈ බොල, තෝ මිනිස්සු අතර ඉදින් දැක්කේ නැද්ද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, අවුරුදු 80 පැනපු, අවුරුදු 90 පැනපු, අවුරුදු 100 පැනපු, ඒ වගේම හොඳටම ජරා ජීර්ණ වෙලා දිරාපු පරාල වගේ වකුටු ගැහුණු, හැරමිටි ගගහ යන, වේවුලමින් යන, ලෙඩ වූ, යොවුන් බව නැති වූ, දත් කැඩුණු, කෙස් පැසුණු, කෙස් වැටුණු, හම රැලි වැටුණු, තල කැලල් පිරුණු ශරීර ඇති නාකි උදවිය දැක්කේ නැද්ද? වයසට ගිය නා වයස පලච්චි නාකි මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා යමරජ්ජුරුව. මෙයා කියනවා, අපි දැකලා තියෙනවා කියලා. එතකොට කියනවා, ඈ බොල, උඹට හිතුන්නේ නැද්ද වයසට ගිය මිනිස්සු දැකලා? අනේ අපිත් වයසට යනවනේ, වයසට ගිහිල්ලා බැරි ගැහෙනවනේ. එදාට අපි පින් කරගෙන තිබ්බේ නැත්තම්, කුසල් කරගෙන තිබ්බේ නැත්තම්, සිතෙන් කයෙන් වචනෙන් සුචරිතේ පුරුදු කරගෙන තිබ්බේ නැත්තම් හොඳ නෑනේ කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. වයසක මිනිස්සු දැක්කට පස්සේ, අනේ අපිත් වයසට යනවනේ, මේවාගේ බැරි ගැහුණට පස්සේ දැන් හිතන්නක වයසක මිනිසුන්ට පාත් වෙලා වඳින්නත් බෑනෙ. තින් තරුණ කාලි පුළුවන් කාලි දනගහල මිනිසු වඳින්න ෑනේ. වයසට ගියට පස්සේ දං හැන්දක් බෙදාගන්න බෑ අතවෙවුලනවනේ. පුළුවන් කාලි දම් බෙදන්න ෑනේ. වයසට ගියහට පස්සේ ශ්‍රමදාන කරන්න පන්සල්වල වැඩ කරන්න චෛත්‍ය වීර විහාර හදන්න බෑනේ. තරුණ කාලි පුළුවන් කාලි කරන්න ෑනේ. ඊළඟට වයසට ගියට පස්සේ වටවන්දනාවක්වත් හරියට කරගන්න බෑනේ. පුළුවන් කාලේ යන්නෙත් නෑනේ. දැක්කද? ඊළඟ වයසට ගියාට පස්සේ සිල් ගත්තා කියලා කන් ඇහෙන්නේ නෑ. වයස කාච්චිලට කන් ඇහෙන්නේත් නෑ. අතපය වාරුත් නෑ. සුදුරේ දැඳගෙන ගිහිල්ලා බිත්තියට හේතු වෙලා ඉන්නවා. ඇත්තටම සිල් ගන්න ඕනේ පුළුවන් කාලේනේ. වයසක මිනිස්සු දැක්කට පස්සේ හිතුන්නේ නැද්ද අහනවා. අපිත් වයසට ගිහිල්ලා මෙහෙම බැරි ගහනවා. ඊට කලින් කරගන්න පිනක් කුසලයක් දැන් කරගන්න ඕන කියලා තොට හිතුන්නේ නැද්ද කියලා යම රජුරු අහනවා. අනේ හිතුන්නේ නැහැ. ඊට පස්සේ යම රජුරු කියනවා මේක නුඹේ අම්මා කලේ නැහැ තාත්තා කලේ නැහැ මේ පව් කියන ජාතිය උඹ දැන් කරලා තියෙන්නේ. සහෝදර සහෝදරියෝ කරපු දෙයක් නෙවෙයි තවත් කවුරුවක් කරපු දෙයක් නෙවෙයි උඹමයි කලේ කියලා තමන්ගේ පාපේ සිහි කරනවා. දැන් බලන්න නිකන් දඬුවම් දෙන්නේ නැහැ යම මේ නිරේ. ඉස්සෙල්ලා ඔක්කොම ටික එයා කරපු පව් ටික සම්පින්දණය කළා. එයාට පෙන්නලා මේ කරපු ටිකට උඹ සුදුසුයි මේවා විඳවන්න කියලා. යුක්තිය මේ ලෝකේ තිතට යුක්තිය ඉෂ්ට කරන තැනක් තමයි යම ලෝකේ කියන්නේ. අපාය කියන එක තිතට නීතිය ක්‍රියාත්මක කරන තැන. යුක්තිය ක්‍රියාත්මක කරන තැන. මේ විදිහට දෙවෙනි දේව දූතයා ගැන කරුණු මතු කරලා මතකයේ අවදි කරවලා ප්‍රශ්න කරලා කරුණු විමසලා තුන්වෙනි දේව දූතයා ගැන කරුණු මතු කරමින් මතකයේ අවදි කරවන යම රජුරෝ එම්බා පුරුෂය ඔබ මිනිස් ලොව සිටියේදී ඒ මිනිසුන් අතර පහළ වූ තුන්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් තුන්වෙනි එක්කෙනා පළවෙනි දේව දූතයා කවුද? එදා ඉපදුන දරු පැටියේ. දෙවෙනි දේවදූතයා කියන්නේ වයසට ගිය ආච්චි සීයා. දැන් කට්ටිය දේවදූතයෙක් කියලා සීයලා ආච්චිලා දිහා බලන්නේ නැහනේ. අපි ඉස්සරහා හොඳ මිනිහෙක් වයන් කියන පණිවිඩේ දෙන කෙනෙක් ඉන්නේ කියලා දන්නේ නැහැ. දේවදූතයා කියන්නේ යහපත් පණිවිඩේ දෙන කෙනා. දේවදූතයා කියන්නේ ආච්චි සීයයි කියන්නේ උඹ හොඳ මිනිහෙක් වයන් කියලා පණිවිඩේ දෙන කෙනෙක්. නමුත් කවුද වදන්නේ? මේ යම රජු රහන උඩ ඉතින් හරිනේ කියනවානේ. අනේ අපි ඔය හිතුවේ නැහැ කියලා. දැන් ඒ තමන් හිතලා නැත්තම් මේ ගොඩේට වැටෙයි ඔයාලා. ලීසි නෑ මේක. තුන්වෙනි දේව දූතයා දැක්කද කියලා අහනවා. එතකොට ඔන්න හිර වෙනවා. ඔන්න දැන් මතක් කරන්න කවුද? ඔන්න ඔයාලන්ට මතක් වෙනවද නැද්ද කියලා ඔයාලම තීරණය කරන්න. ඊට පස්සේ මියා කියනවා අනේ එහෙම එකෙක් අපි දන්නේ නැහැ කියලා. තුන්වෙනි දේව දූතයා අහනවා ඈබොල තෝ මනුස්ස ලෝකයේ ඉද්දී මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩ වෙලා දුකටපත් වෙලා දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේ මලමුත්‍රා ගුඩි වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි එයාව නැගිට්ටවන්නේ. අනුන් තමයි හාන්සි කරවන්නේ. එවැනි අය දැකලා නැද්ද? එතකොට එයා කියනවා අපි දැකලා තියෙනවා කියලා. ඔය මේ මලමුත්‍රා ගුඩි වැටිලා ඉන්න ලෙඩ්ඩු සමහර ලෙඩ්ඩුන්ගේ ඇඟේ හැදෙනවා අර මෙට්ට තුවාල කියලා. ඇඳ තුවාල කියලා. ඇඟ තැම්බිලා තුවාල හැදෙනවා. ඒ තුවාල කුණු වෙනවා ඇතුලේ. පණ පිටින් කුණු වෙනවා මිනිස්සු. ඊට පස්සේ වගේම පණුව වෙනවා. අනුන් තමයි නැගිට්ටවන්නේ. පැයෙන් පැයට සුද්ධ කරන නමුත් සුද්ධ කළා ඊළඟ විනාඩි පහේ ජරා වුණොත් අරයා පැයෙන් ආය බලනකොට ආය පැයක් අරයා අසුචි ගොඩ ඉඳලා තියෙනවා. ඒ දවසට 20 35 රිදි හොදන්න වෙනවා. කරන්න කවුර හිටියොත් හොඳයි කළත් එක මර මනු සැඳවන්න බෑ. හිතුන් නැද්ද මමත් ලෙඩවෙන්ඩ පුළුවන් කියලා. එහෙම ලෙඩ්ඩු දැකලා හිතුන් නැද්ද බොලේ මමත් ලෙඩවෙන්න පුළුවන් කියලා. මිනිස්සු කියන්නේ අපි ඔහොම පව් කරලනේ මේ මේ ලෙඩවෙන්නේ පව්කාරකම්කද? උපන් සත්වයා ලෙඩ වෙනවන්නේ. අනිත්තක අපි මේ ජීවිතේ පව් නොකරන්න පුළුවන් සංසාරය කරපු අපිට පේනවාද? මේ ජීවිතේ විපා අපි මේ ජීවිතේ කරපු කර්ම මේ ජීවිතේ විපාක දෙන්නේ 1%ක් වගේ. මේ ජීවිතේ කරපු දේවල් මේ ජීවිතේ විපාක දෙන්නේ 1%ක් වගේ. දික්ක දම් වේදේ 99%ම සසරේවා. ඊට කවුරු හරි හිටියොත් හොඳයි. දැන් ওই පුතාලා ඉන්නා ගෙවල් වල. ඊට කොල් සමහර කොල්ලෝ කැතකුණු අත ගන්නවා. යේලිලා ගැන මොන විශ්වාසයක් තියන්නද? ඊට කොහොමද මේ සංසාරේ අපි ලෙඩ වෙනවනේ කිය. ඇත්තටම පින්වතුනි ලෙඩ වෙනවා කියන එක තේරෙනවනම් ගිහිල්ලා ඔය වගේ ලෙඩු ඉන්න ගෙවල් වල රිදි ටිකක් හරි හොදලා දීලා ඉන්න. ওই ලෙඩුන්ට ඇඳක් හරි පූජා කරන්න. මෙට්ටයක් හරි පූජා කරන්න. බිග් සීට් එකක් හරි පූජා කරන්න. ලෙඩට ඕන බෙහෙත් තෙහෙත් ටිකක් හරි අරන් දෙන්න. ගිහිල්ලා බත් ටිකක් හරි ගෙදර මිනිසුන්ට උයලා දෙන්න. අපිත් ලෙඩ වෙනවා. ඔයාලා දන්නවද පින්වතුනි අපි කොහොම මැරෙයිද කියලා? සමහර මිනිස්සු දැන් මට මතකයි මම පුංචි කාලේ අපේ ගමේ ප්‍රජාශාලාව ළඟ පිබ්බ පොඩි ගොඩ නැගිල්ලක් ඔය ගොඩ නැගිල්ල වයසක 100 කෙනෙක් හිටියා. උන්දගේ නම සිරිපිනා කියලා. ලෙඩ වෙලා ඇවිද කියාගන්න බැරුව බඩග ගා යන්නේ. එතනම ජරා කරනවා ඒකම බල්ලෝ ඇවිල්ලා කනවා. ඔතනින් යන කවුරු හරි කෑම ටිකක් ඔය දීලා යනවා. කවුරු තුන්දෑ වතපත ගාවලා නාවන්නේ නැහැ. මැරෙන්නෙත් නැහැ. සීතලේ ඉන්නවා. කර්ම රූප ඥාතියෙක් නැහැ. ඥාතියෙක් නැහැ. කර්ම රූප සමහර කර්ම තියෙනවා. ලෙඩ ඇඳේ මල මුත්‍රා ගොඩි අවුරුදු 10 15 ඉන්නවා. ඒ නිසා ලෙඩෙක් දැක්කොත් එහෙම අහක බලා ගන්න එපා. ලෙඩෙක් ළඟ නවතින්න කිව්වොත් බෑ කියන්න එපා. මොන අමාරුව තිබ්බත් අතම මේ කියන්නේ අර මාරුවේ මාරුවට හරි ලෙඩෙක් ළඟ ඉන්න අපිත් ලෙඩ වෙනවා. දැන් අහන යම රජුරු ඇබොල තෝ මනුස්ස ලෝකෙ ඉද්දින් තමනු ලෙඩ වෙන එකෙක් නේද කියලා. මං හොඳ දේවල් කරන්න ඕන පින් කරන්න ඕන කියලා උඹ හිතුවේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ මියා කියනවා අනේ මම හිතුවේ නැහැ. ඉතින් ඒක තමයි කියනවා. දැන් උඹමනේ ප්‍රමාද වෙලා තියෙන්නේ. උඹ ඉදිරියට දේව දූතයෙක් ඇවිල්ලා. ඒ කියන්නේ ලෙඩ්ඩු කියන්නේ දේව දූතේ. යහපත් දේවල් කරපං කියන පණිවිඩේ දෙන දෙයක් තමයි ලෙඩෙක් කියන්නේ. උඹලත් ලෙඩ වෙනවා කියලා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මම ඒව හිතුවේ නැහැ. අම්මා කලිත් යම රජුරු කියනවා. තාත්තා කලිත් නැහැ. ඥාතින් කලිත් නැහැ. සහෝදර සහෝදරිය කලිත් නැහැ. උඹමයි මේ පාපේ කලේ. උඹමයි මේ පාපේ කලේ කියලා උඹට මේ දඬුවම් ලැබෙන මේ මේ පාපේ උඹමයි කලේ. දැන් උඹට දඬුවම් ලැබෙයි. දැන් ඉතින් උඹට විඳින්න තමයි තියෙන්නේ කියලා සිහි කරනවා. තුන්වෙනි දේවදූතයත් ওই විදිහට සිහි කළා. ඔන්න පළවෙනි දේවදූතයා තමයි එදා උපන් දරුවෝ. දෙවෙනි දේවදූතයා තමයි කවුද? වයසක ආච්චිල සීලා. තුන්වෙනි දේවදූතයා තමයි ලෙඩ විච්ච අය. හතරවෙනි දේවදූතයා ගැන අහනවා. උඹ හතරවෙනි දේවදූතයා දැක්කද? අනේ නෑ කියන්නේ. දැන් අපෙන් ඇහුවත් දැන් ඔය තනිය තනියෙන් බලන්න. ඔබගෙන් ඇහුවොත් හතරවෙනි දේවදූතයා කවුද කියලා. මිනිසුන්ට උදේ හවස කියන පන්සිල් පද පහ මතකයි. පන්සිල් පද පහ පිළිවෙලට කියාගන්න බැරි සමාජයක් නේද තියෙන්නේ. තනි තනියෙන් බලන්න තනියෙන් මට පන්සිල් පද පහ කියාගන්න පුළුවන්ද කියලා හිතේ ඒවාගේ මේ තුන් හතරවෙනි දේවදූතයා කවුද කියලා අහනකොට මොකුත් උත්තරයක් එන්නේ නැහැ. යම රජුරවන්ට මෙයා කියන උත්තරයක් නැහැ. අහනවා උඹ දැකලා නැද්ද? මනුස්ස ලෝකේ වද දෙන අය. ඔයාලා අහලා තියෙනව නේද දෙතිස් වද? මට ඇහිලා තියෙනවා. අපි ගංගල ඉන්න කාලේ ඔය අම්මලා කියනවා මුම් මට වද 32ම දෙනවා කියලා. සමහර බිනින්දෑවරු කියනවා අනේ අපේ මිනිහා මට වද 32ම දෙනවා. දරුවෝ වද 32ම දෙනවා කියලා කියනවා. මොකද්ද ඒ වද 32? මෙන්න වද 32. ඒ කාලේ රජ කාලේ දුන්න දඬුවම් 32ක් ඒක. අපරාධ කළ සොරෙක් අල්ලලා විවිධාකාර දඬුවම් දෙනවා. ඒ තමයි උන වද 32. කසෙන් තලනවා, වේවැලෙන් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපලා දානවා, නාසය කපලා දානවා, කනයි නාසයි කපලා දානවා, හිස් කබල චප්ප කරලා දානවා, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාලා හූරනවා, යකඩ අඬු වලින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාංකඩ උතලා ගිනි තියනවා, අත්වල තෙල් පාංකඩ උතලා ගිනි තියනවා, බෙල්ලේ ඉඳන් පහලට හැම ගලවලා ඇදගෙන යනවා, බෙල්ලේ ඉඳන් පහලට කකුලේ ඉඳන් උඩටත් හැම ගලවලා එකට ගැට ගහනවා, දනිස් දෙකෙත් වැලමිටි දෙකෙත් යකඩ උල් ගහලා පොළොවේ හයි කරලා ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇන ඇන මස්ලේ විසුරවනවා, මුළු ශරීරේම මස් චූටි චූටි කෑලිවලට ඉරලා දානවා, ශරීරේ තැනින් තැන සිදුරු කරලා ලෝදිය දානවා, පැත්තකට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහලා ඒ උලෙන් හිටෝල කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල්වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා, බල්ලන්ට කණ්ඩ දානවා, උලේ ඉඳවනවා, හිසගසා දානවා. ඔන්න දෙතිස් වද. ඉතින් මේ කවුරු හරි දරුවෙක් පොඩි වැරද්දක් කළා කියලා මිනිහෙක් ගෑණියෙකුට පොඩ්ඩක් ඔන්න සැර වෙලා ගැහුවා කියලා දෙතිස් වද කිව්වොත් ඒක හරිද? රජ කාලේ තිබ්බ දෙතිස් වද ඔයවා. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට දෙතිස් වද දෙනවා දැකලා නැද්ද කියලා අහනවා අර නිරිසතාගෙන්. දැන් අද කාලේ හැටියට නම් 1980 ගණන්වල ටයර් දාලා පුච්චපු ඒවා, ඊළඟට විරි තියලා දාලා තිබේවා, හන්දියක් ගානේ කණුවල ඔලුව තිබේවා. මේ විදිහ වද කොච්චර වද දුන්නද ඒ කාලේ බීසන සමින්. එතකොට උඹට හිතුන්නේ නැද්ද ඕවා දකිනකොට මනුස්ස ලෝකෙ මෙච්චර වද තියෙනවා නම් අපායකට එහෙම වැදුනොත් වැටුනොත් යමපල්ලු කොච්චර වද දෙයිද කියලා උඹට හිතුන්නේ නැද්ද? මනුස්ස ලෝකෙ මෙච්චර විපාක දෙනවා නම් දඬුවම් දෙනවා නම් මේ මේ වෙච්ච වැරදි වලට අපාය ගියාට පස්සේ කොහොම ඇතිද කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ හිතුන්නේ නැහැ. මේ වැරදි කරලා දඬුවම් අනිත් අයට දෙනකොට වැරදි කරන අය මෙහිනා වෙනවා. උඹට හිතෙන්නේ නැහැ අපිටත් මේවල ලැබෙවි කියලා. මනුස්ස ලෝකේ වැරද්දක් කරලා මෙහෙම අහු වුණා නම් යම ලෝකේ කොහොම ඇතිද? තමන් කරන වැරද්දක් පොලිසියට හෝ අම්මාට හෝ තාත්තාට හෝ ස්වාමියාට හෝ බිරිඳට හෝ දරුවන්ට හෝ කාට හරි අහු වුණොත් තමන් කරන වැරද්ද ඒක මොනවා වෙයිද කියලා හිතෙන් හිතුවොත් එහෙම අහු නැති වුණාට ඒක ඉතුරු වෙලා තියෙනවා නිරීතයන්. ඒ නිසා මේවා දකිනකොට දැන් දැම්ම කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය දැන් දැම්ම පුරුදු කරන්න ඕන කියනවා. දැන් දැම්ම හැදෙන්න ඕන කියනවා. අර දඬුවන් දෙනේවා දැකලා ඒක දේව දූතෙක් කරගන්න ඕන කියනවා. යහපත් පණිවිඩයක් ගෙන දෙන නිමිත්තක් කරගන්න කියනවා. මේ නිරි සතා කියන අනිවා පීතුවේ නෑ. ආයෙනම් දැන් උඹ විඳවන්න ගානට හදාගෙන තියෙන්නේ. මේක උඹගේ අම්මා කලිත් නෑ, තාත්තා කලිත් නෑ. උඹමයි මේ පාපේ කලි, දැන් ඉතින් විඳවපන් කියනවා. යම රජුරු අවසාන වතාවට පස්වෙනි දේවදූතය ගැන අහනවා. දැන් දේවදූතය කී දෙනෙක් ගැන හුවද? හතරයි. පළවෙනි දේවදූතය කවුද? දරුවෝ. දෙවෙනි දේවදූතය වයසට ගියාය. තුන්වෙනි දේවදූතය ලෙඩ වෙච්ච අය. හතරවෙනි දේවදූතය වැරද්දකට වද වේදනා විඳින අය, දඬුවම් විඳින අය. අහනව පස්වෙනි දේවදූතය උඹ දැක්කද? ඊටුන මෙයා කියනවා, අනේ අපි පස්වෙනි දේවදූතය දැකලා නැහැ. ඊට පස්සේ අහනවා, එම්බා පුරුෂය ඇබොල තෝ දැකලා නැන්ද? මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂෙක් වේවා මැරිලා එක දවසක් ගත වෙලා තියෙන, මැරිලා දවස් දෙකක් තුනක් ගත වෙලා ඉදමිලා නිල් වෙලා චරව පිරිලා ගඳ ගහන මිනිහක් දැකලා නැද්ද කියලා අහනවා. මැරිච්ච මිනිහක් දැකලා නැද්ද අහනවා. දැක්ක කියනවා. ඈබොල තෝ හිතුවේ නැද්ද තෝත් මැරෙනවා කියලා? නේ එහෙම හිතන්නේ කොහමද අද කාලේ? අද කාලේ මලගෙවල් වලට යන්නේ මොකද්ද? සමිතිය නිසා. සමිතියෙන් යන්නේ. අපි සමිතියේ ගියේ නැත්තම් හොඳනේ. හරි වැඩි. මම මලගෙවල් වල ගිහිල්ලා කතා කරනවා. ඔක්කොම සමිතිය සමිතිය සමිතිය. මලගෙදර රැව් දෙන වචනේ මොකද්ද? මරණාදාය සමිතිය. රැව් දෙන වචනේ. අපි මේ විදිහට මැරෙනවානේ කියන වචනේ රැව් දෙන්නේ නැහැ. එක්කෝ ගියේ නැත්තම් හොඳ නැහැ. හරි නෑ, ගියේ නැත්තම් හොඳ නැහැ. ඔවත් මිනිස්සු ඉදී තියාගෙන ඉන්නවා. මලගෙදරකටවත් නෑ කියලා හිතනවා. ඔහොම කියලා යන්නේ. අර දේවදූතෙක් බලන්න යනවා කියලා මලගෙදරට යන්නෝ කවරුද? දේවදූතෙක් බලන්නට යනවා කියලා මලගෙදරකට යන්නෝ කවරුද? යන්නේ සමිත්‍ය නිසා. අර මිනිස්සයත් සමිත්‍යෙම ඔළුවේ තියාගෙන ඉන්නවා. සමිත්‍ය කියන්නේ මොකද්ද? සමිත්‍ය කියන්නේ සමිතියේ අයටම උයලා කන්න දෙන එක තමයි සමිත්‍ය කියන්නේ. මරණාසන්න සමිත්‍ය කියන්නේ මොකද්ද කියලා බලන්නකෝ. ඒ අයටම සංග්‍රහ කරගන්න එකනේ. ඒකනේ මමන් මැරෙනවා කියලා. මම මේ සමිති වලට බයිනවා නෙවෙයි. හැම ගමකම සමිති තියෙනවනේ. ඒකෙන්ින් ඇලිවලන් ටිකක් ගේන්නේ, අල් ටිකක් ගහන්නේ. නමුත් ඒව ඔළුවේ තියාගෙන ඇති ඵලෙයි මොකද්ද කියලා. අපි මැරෙනවානේ යම් දවසක. දැන් මිනිස්සෙක් මැරුණේ මහපාරි පඩිපෙළේ වැටිලා නම්, ඒ මිනිස්යාගේ පරිපලේ වැටිලා මැරෙන එකට සමිතියෙන් කරන්න පුළුවන් වුණේ කොමක්ද? පොලිසියෙන් ඇවිල්ලා ඒවට හේතු හොයලා වරු ගණන් මහපාරේ නම් මෙනිය. ඉතින් සමිතියෙන් කරන්න පුළුවන් වුණේ කොමක්ද? අපිත් වැටිලා මැරෙන්නේ මහපාරේ නම් දවස් ගණන් මහපාරේ අපේ මිනිය තියේවි. අපේ ඇඟේ කෑලි කීතු කීතු ගල්ල කපල මරණයට හේතු හොයාවේ. අවසානයේ මිනිය ගෙදෙට්ට ගෙනල්ල සෝහනට ගෙනියනට සෝහනේ ගඳ ගසාවේ. කල්පනා කරන්න, අපිත් මැරෙනවා කියලා යනකොට බදාගෙන හිටපු මහ පොළොව අතෑරලා යනවා. ඥාතින් අතෑරලා යනවා. ඔක්කොම අතෑරලා යනවා. මේ ඇඟත් ඇතැරලා යනවා. අබ්බමල් රීණුක දෙයක් අරන් යනවා. යමක් අතින් අල්ලන්න පුළුවන් නම් ඒ සියල්ල ඇතැරලා යනවා. අතින් අල්ලන හැම එකක්ම ඇතැරලා යනවා. පිනක් කරලා තිබ්බොත් කුසලයක් කරලා තිබොත් ඒක තමයි අරන් ගන්න තියෙන්නේ. අපේ මරණේ හිටන මම මේ හිට දවස ගැන කියන්නේ. අද දවසෙන් නම් අපේ මරණය, අද රෑන අද හවස ගැනයි මම මේ කියන්නේ. ඊළඟ මොහොත නම් අපේ මරණය, ඊළඟ මොහොතේ ගැන කියන්නේ. අතෑරලා යන හැම දෙයක් යමක් දුන්නද ඒ දේ තමයි අරන් යන්නේ. ඊට පස්සේ බුදුර මේ නිරිසතා කියනවා අනේ ඕවා අපි කල්පනා කළේ නැහැ. ඉතින් එහෙනම් උඹමනේ මේ වැරද්ද කරලා තියෙන්නේ. තමන් ඉස්සරහ පිටට දේව දූතයෝ ඇවිල්ලා තොගේ ඇස් වලින් ඒවම දැකලා තොට නිකමට හිතිලා නෑ අපි මැරෙනවා කියලා. කුසල් රැස් කරන්න ඕන, පින් රැස් කරන්න ඕන කියලා. එහෙනම් උඹම විඳවපන්. මට කරන්න දෙයක් නෑ කියලා යමරජ්ජුරු අහක බලා ගන්න. යමරජ්ජුරු දඬුවම් නියම කරන්නේ නැහැ වින්වත්. යමරජ්ජුරු යුක්තිය පසින්දන කෙනෙක්. යමරජ්ජුරු කර්මානුරූපව ඒ තනතුරට යන්නේ. මිසක් යමරජ්ජුරු කියන්නේ මේකට දැන් ඇනපන් කියලා. යමරජ්ජුරු අහක බලා ගන්න. මෙච්චර අවස්ථා පහක් දීලා යමරජ්ජුරු උත්සාහ කළේ පොඩ්ඩක් හරි අවස්ථාවක් තියෙනවද මේ මිනිස්සයාට පිනක් සිහි කරන්න කියලා. මොකද මේ ලංකාවේ දීගජන්තු කියලා දෙමළ එලාරගේ සෙන්පතියෙක් හිටියා. මේක මැරුණට පස්සේ නිරේ උපන්න. නිරේ යකඩ දොරවල් සරස් ගාලා ඇරෙනකොට මේ දීගජන්තු යෝධයා බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයකට මිනිගෙඩි හෙල්ලුණ මේ කංචුකයක් චෛත්‍යයකට පළඳලා දවසක්. දීගජන්තු මෙයාට අර මේ අපායේ දොර හෙල්ලෙන හඬට ඒක මතක් වුණා. එතනින් එයා චුත වුණා. එයා ගිහිල්ලා ඉපදුණා දෙව්ලොව. අදටත් දෙව්ලොව ඉන්නවා. එක මිනිසෙක් නිරේ ඉපදුණා. ඔහු වෙලා ගන්න ගිනි දැල්ෙද්දී චෛත්‍යයකට රත්තරම් පාට සලුවක් පූජා කළා තිබ්බා යා මනුස ලෝකේ. ඒ සලුව මතක් වුණා යාට. බුදුන්ඩ කරපු පූජාව. එතනින් චුත වුණා දෙව්ලොව ඉපදුණා. මේ නිරේ ස්වභාවය තමයි මේ නිරේ දුක් විඳින සත්වයන්ට එකම එක පිනක්වත් සිහි කරගන්න බෑ. දානි දුන්න පිනක්, සිවුරක් පූජා කරපු පිනක්, අටපිරිකරයක් පූජා කරපු පිනක්, දාන හැන්ද බෙදපු පිනක්, ඒ කිසිම දෙයක් නිරිසතාට සිහි කරගන්න බෑ නිරේ. ඒ සිහි කරනවා නම් එයා නිරේ ඉන්නේ නැහැ. දැන් මෙච්චර යමරජ්ජුරු අවස්ථා පහක් සිහි කරලාවත් දාන මල ගෙදරක දානයක් බෙදපු එකක්වත් මේ නිරිසතාට මතක් වෙන්නේ නැහැ. මල ගෙදරක දානයක් පූජා කරපු එකක්වත් නිරිසතාට මතක් වෙන්නේ නැහැ. මලගෙදර පැන් වඩනකොට මතක වස්තරයක් පූජා කරපු එකක්වත් නිරිසතන මතක් වෙන්නේ. ඉතින් යමරජ්ජුරු අහක බලා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යමරජ්ජුරු අහක බලා ගන්නවා, නිහඬ වෙනවා. එතකොට පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වත් මහණෙනි නිරේ ඉපදුණු කෙනාට යමපල්ලු පස්සාකාරයක බන්ධනය නම් වූ දඩුවමක් දෙනවා. පංච වද බන්ධනී කියලා එකක් කරනවා. ඉස්සල්ලාම දෙන වදය නිරේ. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතට අයිනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි වම් අතට අනිනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයට අයිනවා. ගිනියම් යකඩ හුලක් වම් පාදයට අයිනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අයිනවා. ඒ ඇනලා තියෙන ගිනියම් වෙච්ච යකඩ උල් පහකින් ඇනලා පින්වත් මහණෙනි එයා අප්‍රමාණ දුක් විඳිනවා, දැඩි දුක් විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබේද ඒ තාක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකෙ පුළුවන්නේ මේ චූටි පිහි කෑල්ලකින් ඇනලා මරන්න පුළුවන්. සියදිවි හානි කරගන්න පුළුවන්නේ. නිරේ කවදාවත් උල් කෝටියකින් යන්නත් මැරෙන්නේ නැහැ. සියදිවි හානි කරගන්න බෑ නිරේ. ඒ පාප කර්මය ගෙවෙන තාකල් ඉන්න. එයා මරණයටපත් වෙන්නේ නැහැ. එතකොට යමපල්ලු යකඩ පොළොවක ඔහුව බාවනවා. බාවල කිතීරියකින් සහිනවා. එතකොට ඒ හේතුවෙන් ඉතා දරුණු දුක් එයා විඳිනවා. කර්මය ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. කිතීරියෙන් රහිනවා යා. ඔහුව කකුල් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වැයෙන් රහිනවා. ඒ හේතුවෙන් බොහෝ දුක් විඳින අනිරිසතා කර්මය ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඔහුව කකුල් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වැයෙන් රහිනවා. ඒ හේතුවෙන් බොහෝ දුක් විඳිනවා. කර්මය ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලි තියෙන ගිනියන් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දුක් විඳිනවා. ඒත් කර්මය ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහලා ගිනි ඇවිලගෙන තියෙන ඒ හැමතැනම ඇවිද්දවල හාත්පස ගිනි ඇවිලගත් ගිනියන් වූ ගිනි අඟුරු පර්වතයක මොහුව නංගනවා, බස්සවනවා. එතකොට ගිනි අඟුරු ගොඩේ ඉහළට ගියත් පල්ලෙහාට ගියත් මැරෙන්නේ නැහැ. පව ඉවර වෙනකන්, විපාක ඉවර වෙනකන්. පින්වත් මහණෙනි, හාත්පසෙන් ගිනි ඇවිලගත් ගිනියන් වූ ගිනි අඟුරු පර්වතයට මොහු නංගවල බස්සවල, පසුව කකුල් උඩු අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියන් වූ ලෝකුඹු නිරය කියන නිරයට දානවා. එතනදී ඔහුගේ ශරීරය ලෝදියේ පැහෙන්නේ පෙනගුලියක් බඳු දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙනගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහි එක වතාවකට උඩට එනවා. ආයමත් යටට බහිනවා. ආය වතාවත් හරස් අතට කැරකෙනවා. ඔහු ඒ හේතුවෙන් ගොඩාක් දුක් විඳිනවා. යන්තාක් ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත් වෙන්නේ නැහැ. ලෝකුඹ නිරය, ඒ කියන්නේ ලෝදිය යකඩ උණු වෙලා පැහෙන එකට අර නිරිසතා වැටෙනවා. වැටුණාට පස්සේ මෙයා පෙනගුලියක් වගේ තැම්බි තැම්බි උඩට යනවා, තැම්බි තැම්බි යටට යනවා, තැම්බි තැම්බි හරහාට යනවා. පාප කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ. ඔය නිරේවල් වල ඔබත් මමත් සංසාරේ දුක්ින්දා. මේ උපන් සත්වයා බෝධිසත්වයෙක් නොවුනොත් ගත කරන සංසාරි වැඩි හරියක්ම මේ සත්වු වැඩිපුරම ඉන්නේ නිරේ. බෝධිසත්වය විතරයි නිරේ වැඩි හරියක් ඉන්නේ. එතකොට මේ අවස්ථාවත් මගහැර ගත්තොත්, පිනත් දහමක් කුසලයක් උපද්දව ගන්න එක නැති කර ගත්තොත්, ආයෙ මේවට වැටුණොත් කතා කරන්න බේර ගන්න කෙනෙක් නැහැ. මෙහි අපි දාන 100ක් දුන්නත් නිරිසතාට දැනෙන්නේ නැහැ. ගින්දරේ බින්දුවක් නෙවෙන්නේ. ඊට පස්සේ පින්වත් මහණෙනි, යමපල්ල ඔහුව මහා නිරේ ඔබ්බනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ නම් කොන් හතරක් තියෙනවා, දොරටු හතරක් තියෙනවා, වෙන වෙනම කොටස් වශයෙන් බෙදලා තියෙන්නේ. යකඩ ප්‍රාකාරවල් වලින් වටවිලා තියෙන්නේ, යකඩ පියනකින් වෙහිලා තියෙන්නේ. පින්වතුනි, දේවදත්ත ඉන්නේ මහා නිරේ, අවීචි මහා නිරේ. දේවදත්ත ඉන්නේ මෙන්න මේ විදිහට. ඒ තමයි යොදුන් 100ක් මේ උසයි අපාය ඇතුළ පළල යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර 1000ක්. ඒ දේවදත්ත නිරිසතාගේ ඔලු කට්ට නිරේ උඩට ඇලිලා තියෙනවා. කකුල් දෙකේ කරවට දක්වා යකඩ පොළොවේ ඉරිලා තියෙනවා. අත් දෙක ඇඟිලි, මේ ඇඟිලි ටික ඔක්කොම දෙපැත්තෙන් ඇලිලා තියෙන්නේ. ඊට පස්සේ යටින් උලක් ඇවිල්ලා ගුද මාර්ගයෙන් ගිහිල්ලා ඔළුවෙන් මතුවෙලා උඩට මේ හයි වෙලා තියෙන. එහ පැත්ති බීතියෙන් උලක් ඇවිල්ල පපුුවට ඇවිල්ල ඒ මේ මේ පැත්ති බිත්ති වැදදිල හයි වෙලා තියෙන. ඊට පස්සේ අත පැත්තෙන් උලක් ඇවිල්ල මේ පැත්තෙන් මතුවෙල අනිත් බිත්තිට හයි වෙලා තින හෙල්ලෙන්ට බැරිවිදියට දැ වෙන නිරිසත්තු කෑගග දුවනවනි දේවදත්තට එහෙමවත් බෑ. නිශ්චල ගුණ ඇති අකම්පිත ගුණ ඇති ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපරාධ කරපු නිසා හෙල්ලවෙන්නවත් දැරුව ඉඳගෙන විඳවන්න කර්මසකච්චලති. බයයි භයානකයි කරමය, පාපය කියන එක භයානකයි. එක අඟනා එක් එලු දෙනකගේ හිස කපලා ඒලුවාගේ ඇගේ ලෝම ගණනේ ඉස් කැපුම් ලැබවා. ලේසි නෑ පාපය කියන මේ පිම් පව් කියන එක, හොඳ නරක කියන එක මේ විදිහට කතා වෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. බුද්ධ ශාසනය නැති කාලෙක ඉපදුණු ඉවරට ඉවරයි. වෙන ආගම්වල කතා වෙන්නේ සත්තු හැදිලා තියෙන්නේ උඹලට කන්න, එනිසා කෑම පිණිස හැදිච්ච සත්තු උඹල කාපල්ලා කියලා. එනිසා උන් සත්තු මරන්න මේ බය නැහැ, පව් කරන්න බය නැහැ. ඊට පස්සේ පින්වතුනි මහා නිරේට දානවා. මේ නිරේ බිමත් යකඩ ගිනි ගන්නවා, ගිනි දැල් විහිදෙනවා. හාත්පස යොදුන් 100ක් පුරාවට ගිනි ජාලාව හැමතැනම තියෙනවා. පින්වත් මහණෙනි, මේ මහා නිරේ පෙරදිග බිත්තියෙන් ගිනි දැල් මතුවෙලා ඇවිදින් බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියේ ගිනි දැල් නැගෙනහිර බිත්තියේ වදිනවා. දකුණු බිත්තියෙන් එන ගිනි දැල් උතුරෙන් වදිනවා. උතුරු බිත්තියෙන් එන ගිනි දැල් දකුණේ වදිනවා. බිමින් එන ගිනි දැල් උඩ වදිනවා. උඩින් එන ගිනි දැල් යට වදිනවා. හැම පැත්තෙම ගිනි දැල් එනවා මහා නිරය. ඊට පස්සේ මේ මහා නිරේට අර නිරිසතා වැටිලත්, ඔච්චර ගිනි ගොඩකට වැටිලත් නිරිසතා මැරෙන්නේ කර්මී ඉවර වෙනකල්. මං එක උදාහරණයක් කියන්නද, ඔය ගල් පොඩි පොඩි ගල් තියෙන්නේ, උදේ ඉඳලා හැන්දෑ වෙනකල් ගින්දරේ පිච්චුවත් ගල් පිච්චෙන්නේ නැහෙනි, කළු වෙනවා. හැර කිඹුලෙක් හරි සෙබඩක් හරි ගලක් ගිල්ලොත් එහෙම ඒ ගල දිය වෙනවා. එච්චරේ එයාගේ ඇඟේ තියෙන තේජෝ ධාතුව. හැබැයි ඒ සත්තුන්ගේ බඩේ ඇති වෙන බිත්තර දරු කලල එහෙම උණුවෙන්නේ නැහැ. ඇයි? කර්ම අනුරූපයි. ඔන්න අපි ආහාරයට ගන්නකොට ඔබ මස් මාංශ කනවා, මස් මාංශ දිරවනවා, මස් ඇට කටු හිටන් හපලා කනවා දිරවනවා. නමුත් ඇඟේ මස් දිය වෙන්නේ නැහැ නේ, දිරවන්නේ නැහැ නේ. එහෙම බඩේ මස් දිය වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ගල් කුළු පවා දිය වෙනවා නිරේ ගින්දරට. හැබැයි නිරිසතා ඒ වගේ මේ දිය වෙලා අලු වෙන්නේ නැහැ. හේතුව කර්මය ඉවර වෙනකම්. කර්මය ඉච්චර බලවත්. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ඒ මහ නිරේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද එබඳු කාලයක් එනවා. බොහෝ කාලයකට පස්සේ නැගෙනහිර පැත්තේ දොර ඇරෙනවා. දැන් පිච්චි පිච්චිනේ ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? නිරිසත්තු එළියට පනින්න ඕන කියලා එකිනෙකා පා ගගන දුවනවා දුවනවා දුවනවා දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, මේ විදිහට දුවන්ට පටන්ගෙන මහා ජවයකින් දුවන්න පටන්ගෙන දුවනකොට ඔය ගින්දරට ඔහුගේ සිවිය සම මස් නහරවැල් ඇට ඇට මිදුළු පිච්චෙනවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද ඒ වගේ හොඳට පිච්චෙනවා. මේ විදියට අර දොර ළඟට දුවන්න අවුරුදු දහස් ගාණක් යනවා. දොර ළඟට යනකොටම දොර ආපහු ඇහෙනවා. අර දොර ළඟට යනකොටම දොර ආපහු ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහා දුකකට, තියුණු දුකකට ඒ සත්වයෝ පත් වෙනවා. ඔවුන්ට දැම් පේනවා බටහිර පැත්ති දුරක් ඇරෙන. අවුරු දහස් ගානක් ගියට පස්සේ බටහිර පැත්තේ දොරටුවක් කැරෙනවා. ආයේ තරවිදියට පිච්චි පිච්චි අවුරු දහස් ගානක් යනවා. ළඟට යනකට දොරවය. කොහොමද නිරේ දුක්කන මිනිසුන්ට පින්වතුනි මෙහෙම බණ කියලා තේරෙනවද දන්නේ? සමහර අයට අපාය පෙනිලා තියෙනවා. අර මනෝකය ගිහිල්ල ඒ ඇවිල්ලත් පිනත් දහමක් කරගන්නේ. සමහර අයට ඔය ඔපරේෂන් කරනකොට එහෙම ඇඟින් මනෝකය ගිහිල්ල අපායට යනවා. යමරජ්ජුරුව පේනවා, අර දුක්ගිනි පේනවා, මනුසු ලෝකෙට එනවා. අපි දන්න අය ඉන්නවා, ගානක්වත් නැහැ, ටීවී එක දාගෙන බලාගෙන ඉන්නවා. මේ වයසක මිනිස්සු ටීවී එක දාගෙන බලාගෙන ඉඳලා ඒකේ නිවුස් බලලා දේශපාලන මනසක් ඔළුවට හදාගෙන වයසක මිනිස්සු දේශපාලන කතාම කිය කියා ඉන්නවා. මේ හෙට මැරෙයිද දන්නේ නැහැ. වලපයයි ගොඩපයයි. මේ මිනිස්සු දේශපාලන කතාම කිය කියා ඉඳලා ඊළඟට රටට නායකයන්ද රාජ්‍යයන්ද දොස්පරොස් කිකිය ඉඳලා, මම එක හරි වැරද්ද කතාවක් නෙමෙයි කියන්නේ, මරණින් මත්තේ යන්නේ කොහෙද? උඹට යම රජුරු ඇහුවා උඹ මොන පක්ෂේද කියලා. උඹ ශ්‍රී ලංකාද, UMPද, උඹ JVPද කියලා යම රජුරු ඇහුවද? ඊළඟට උඹ කොයි ජනාධිපතිගේ කාලෙද හිටියේ ඒව ඇහුවද? මොකවත් ඇහුවේ නෑ. ඇහුවේ මේක උඹ මේක කළාද කියලා. මේ වයසක මිනිස්සු නිවුස් බලලා බලලා වයසක මිනිස්සුන්ගේ ඔළුව කුරුවල් වෙලා තියෙනවා. යම රජ්ජුරු අහනකොට කට උත්තර නැති වෙනවා. කට උත්තර නැති වෙනවා වයසක මිනිස්සුන්ගේ. යම රජ්ජුරු අහනවා උඹලා නාකි වෙලා ඉඳලා දැක්කේ නැද්ද මේ දේව දූතයෝ පස් දෙනා කියලා? දැක්ක කියනවා. හිතුවේ නැද්ද අපි මැරිලා උපදිනවා කියලා? හිතලා නෑ. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් දේශපාලන කතා. කර්මය පොදි බැඳගෙන යනවා. පින්වත් මහණෙනි, මේ ඇට වලින් ඇට මිදුළු වලින් දුන් දානවා කියනවා මහණිරි. පින්වත් මහණෙනි, ඔහු දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගානක් ගත වෙලා ඒ දොරටු වැහිලා ඔය විදිහට බොහෝ දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද? එබඳු කාලයක් එනවා. අර නිරිසතා එළියට පනින්න හිතාගෙන ඉතා වේගෙන් අවුරුදු දහස් ගානක් ඇඟ පිච්චි පිච්චි දුන් දදා දුවගෙන ඇවිල්ලා ඒ දොරටුවෙන් එළියට පැන ගන්නවා. මහා නිරේ දොරටුවෙන් එළියට පැන ගන්නවා. මේ වතාවේ වැහුන්නේ නැහැ. පින්වත් මහණෙනි, මහා නිරේට සමාන්තරව බැඳිලා තියෙන මහත් වූ අසූචි නිරයක් තියෙනවා. දැන් මෙයා වැටෙන ඊළඟට ගූත නිරේට. ඒ නිරිසතා අන්නේ අසූචි නිරේ වැටෙනවා. ඒ නිරේ ගිලෙනවා. එතකොට ඒ අසූචි නිරේ ඉන්න ඉදිකටු තුඩවැනි තුඩ ඇති පණුව ඔහුගේ සිවිය සිදුරු කරනවා, සම සිදුරු කරනවා, මස් සිදුරු කරනවා, නහර සිදුරු කරනවා, ඇට සිදුරු කරනවා, ඇට මිදුළු සිදුරු කරනවා. ඒ හේතුවින් දරුණු තියුණු කටුක දුක් විඳිනවා. යම් තාක් ඔහුගේ ඒ පාප කර්මය ගෙවී නොතිබේද ඒ තාක් මරණයට පත් වෙන්නේ නැහැ. අර අසූචි ගොඩේ පණුව කනවා මෙයා. තියුණු තුඩ තියෙන ඉදිකටු වගේ ඇට මිදුළු දක්වා හාර හාර කනවා. මැරෙන්නේ මොන විලාපයක් ඇද්ද? විලාපයක් ඇද්ද? දඬුවම් නැති තප්පරයක් නැහැ නිරේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සතර අපායෙන් නිදහස් වෙන්න කියන්නේ. මේ අත් ගෙවෙනකල් විහෙර විහාරවලට වැඩ කරන්න, සමදාන කටයුතු කරන්න, දන් දෙන්න. මේ හතර අපායට මෙරිලා මෙරිලා අපි මනුස්ස ලෝකෙම ඉපදෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ගැට ගහගෙන ඉන්න පුළුවන්. මේ සතර අපාය උරුම කරගෙන යන්නේ හැමදාම බුද්ධ ශාසනයක් හම්බෙන්නේ නැහැ. තව ටික කාලෙකින් ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. මේ පොළොව ගව් තුනක් වැඩෙන කලාවේ බුදු කෙනෙක් නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අධිහිට පහළ වෙන්නේ නැහැ. පොළොව ගව් තුනක් වැඩෙන්න ඕනේ. ඥාතියෙකුට පිනක්වත් ගන්න බැහැ කාලේ. සංඝයා නැති නිසා. මැරිලා යන ප්‍රේතයන්ද ශාප විපාසාදී සංසිඳව ගන්න පිනක් ගන්නවත් බැහැ. සංඝයා නැති නිසා. පොළොව ගව් තුනක් වැඩෙන ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසුචි නිරේට සමාන්තරව ඊතා දරුණු අති විශාල හුණු අළු නිරයක් තියෙනවා කුක්කුල නිරය. ඔහු වැටෙන්නේ ඒ නිරේට. ඒ හේතුවෙන් උණු අළු ගොඩට වැටෙනවා. මෙහෙම තැම්බෙනවා දැන්. ඒ හේතුවෙන් දියුණු කටුකු තියුණු කටුක දුක් වේදනා විඳිනවා. කර්ම ඉවරණය කල මැරෙන්නේ. පින්වතුනි මම මේ විස්තර කිරීම නැතුව සූත්‍ර දේශනාව කරගෙන යන්නේ මේ. සෑම බුදු කෙනෙක්ම මේ දේශනාව කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඒ සත්‍ය භයානක දේ කියලා දෙනවා මේකට වැටෙන්න පාකිය. පින්වත් මහණෙනි ඒ උණු අළු නිරේට සමාන්තරව ඉතා දරුණු සියක් යුදුන් උස අඟල් 16 පමණට දික් වූ කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අති විශාල හිඹුල් වනයක් තියෙනවා. එතකොට එහිදී යමපල්ලු ඔහුව ඒ හිඹුල් වනේ නග්ගනව බස්සවනවා. ඒ හේතුවෙන් තියුණු කටුක දරුණු දුක් විඳිනවා. පාප කර්මයේ ගෙවිනිතුරු මැරෙන්නේ. ඒ කටු ඉඹුල කිලෝමීටර 12යි. අඟල් 16 පමණ දික් වූ මේ උල් තියෙනවා. පල්ලෙහෙන් උඩට නැගපන් කියනකොට උල් ටික පල්ලෙහාට හැරෙනවා. උඩහ ඉඳලා පල්ලෙහාට බහපන් කියනකොට උල් ටික උඩට හැරෙනවා. යමපල්ලෝ ඉඳලා ඇනෑන කියනවා බහපිය බහපිය කියලා. දැන් ඔය කුඹුරු හාන කොට ඉස්සර අය මම ගංගල ඇත්තෝ නිසා කියන උඹර ගොයම් මඩවන කොට උදේ ඉඳලා හැන්දෑ වෙනකල් අර කොල්ලේට බැඳලා තියෙන ගවයෝ ගිහිල්ලා ගිහිල්ලා වටේ ඇවිදලා ඇවිදලා බැරි වෙනකොට පිටිපස්සෙන් කෙවිටි දදා අනිනකොට අර බෑ කියලා හිතලා නැවතුණා යා නැවතුණා අරක් ආය යනවනේ. එච්චර තල තලා ගෙනියනවනේ හරක්. ඒ වගේ යමපල්ලු ඇන ඇන කියන නැගපිය නැගපිය කියලා. මෙහින් ඇනෙන උල යහපැත්තේ මතු වෙනවා. ඒ උල කඩාගෙන හරි යන්න ඕනේ ඊළඟ තැන. ඒතකොට එතන තව උලක්. ඇහෙන් ඇනෙන උල යහපැත්තෙන් එනවා. කන් වලින් ඇහෙන උල එනවා. මේ බොරු නෙවෙයි. සුරංගනා කතා නෙවෙයි. කවුරුත් බය කරන්න කියන කතා නෙවෙයි. පින්වත්නි, නුඹලා කැමති නම් මේවා පිළිගනිත්වා. නැත්තම් පිළි නොගනින්තුවා. මේක තමයි සංසාරේ. මේක තමයි සංසාරේ. ඒකයි පින් කරන්න කුසල් කරන්න කියලා කියන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ හිඹුල් වන නිරේට සමාන්තරව ඉතා දරුණු අති විශාල අසිපත් වන නිරයක් තියෙනවා. අසිපත්තක නිරය. ඔහු ඒ වනයට ඇතුල් වෙනවා. එහිදී සුළඟෙන් සෙලවි සෙලවි අසිපත් වනේ කොළ වැටෙන්න පටන් ගන්නවා. අසිපත් වනේ කියන්නේ ඒ කොළ තියෙන්නේ දෙපැත්ත කැපෙන කඩු වගේ තමයි කොළ තියෙන්නේ. ඒ කොළ වැටෙනවා අර වනේ දුවනකොට නිවිසතා. එතකොට ඔහු වැටෙන කොළ වලින් ඔහුගේ අත් කැපෙනවා, පා කැපෙනවා, අත්පා කැපෙනවා, කන් කැපෙනවා, නාසා කැපෙනවා, කන්නාසා කැපෙනවා. ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් විඳිනවා. පාපේ ගෙවෙනකල් මැරෙන්නේ. දැන් මේවා කියනකොට මට තේරෙන්නේ දැන් අපි මේ වහනකොට අපිට මැරිච්ච එක ගැන නෙමෙයි කල්පනා කරන්න තියෙන්නේ දැන්. මේ පණ පිටින් ඉන්න මිනිස්සු ගැන. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. අපිට මැරෙන්න කලින් මේ වගේ එකක් අහන්න ලැබෙන එක කොච්චර හොඳයිද? ඇයි බේරෙන්න කොයින් හරි පොටක් හොයා ගන්න ඕන? බේරෙන පොට මොකද්ද? තමන්ගේ වැරදි අත්හැරලා කායික වාචසික මානසික සුචරිතේ දෙනවා. පින් කරනවා. ඒක තමයි කරන්න තියෙන. ලෝකෙ ලොකුම පින බුදුරජාණන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක. නිතර නිතර ධර්මය අහන්න ඕන. ස්තූප බෝධි විහෙර විහාර තියෙන්නේ නිකන් නෙමෙයි. ධාතු පරිනිර්වාණ වුණාම මේ එක චෛත්‍ය පෘථිවි මණ්ඩලේ නෑ. එක ජයසිරි මහ බෝධින් වහන්සේ නම පෘථිවි මණ්ඩලේ නෑ. එක ප්‍රතිමා වහන්සේ නම පෘථිවි මණ්ඩලේ නෑ. ධාතු පරිනිර්වාණ වුණාම ධාතු පරිනිර්වාණේ වැඩි ඈතක නෑ. නිසා දැන් දැන්ම ධාතු චෛත්‍ය වඳින්න, බෝධින් වහන්සේලා වඳින්න, බුදු සත්කාර කරන්න, ගරු බුහුමන් කරන්න. ඊට පස්සේ පින්වත්නේ දැන් අර බලන්න අතපය කැපීගෙන යන අර කොළ වැටිලා, ඒ කොළවල තියෙන කඩු වගේ දෙපැත්ත කැපෙනවා. ඊට සමාන්තරව තියෙනවා ඉතා දරුණු අති විශාල වේතරණී නිරය. ඒ වේතරණී නිරය කියන්නේ උණු ලුණු දිය ගඟක් ගලනවා. ඔහු වැටෙන්නේ ඒකට. දැන් අතපය කැපිලා තුවාල වෙලා ඉන්න එක්කෙනා වැටෙන්නේ වේ ගඟට. ගංගේ තියෙන ලුණු, ලුණු නටන වතුර. ඒ ගඟෙත් ඇතුලෙන් තැන් තැන් වලින් මුල් තියෙනවා. ඒතර අර ගංගේ ගහගෙන යන එක ඒ වගේ ඇමිනෙනවා. කොහොමද නිරය යම්තාක් පාප කර්මයේ ගෙවි නොතිබෙයිද ඒතාක් ඔහු මරණයට පත් වෙන්නේ. මෙහි පොඩි දෙයට සිය දිවි හානි කරගන්න ගංගේ මුහුදේ පණින්න දැන් තටමනවා. ඇයි අපි මැරෙන්නේ නැත්තේ, මොන කර්මයකට ජීවත් වෙන්නේ කියලා. මේ ගිහි ගම අවුරුදු දහස් ගණන් මැරෙන්නේ නැහැ. සියදිවි හානි කරගන්න නම් කවදාවත් හිතන්න එපා. මේ මනුස්ස ලෝකේ මිනිසෙක් විදියට විඳවනවා මිසක් අපාදුක මනුස්ස ලෝකේ නෑ. අපාදුක තියෙන්නේ අපායේ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ බිලිකොපු දාලා ඒකේ අමුණලා ඒ නිරිසතා වේතරණියෙන් උඩට ගන්නවා. අර ගහගෙන යන එකාව මෙහෙම කොක්ක දාලා ඇදලා ගන්නවා උඩට. ඒ යමපල්ලන්ට කරුණාව, මෛත්‍රිය, තෙත්ගතිය, දයාව අංශු මාත්‍රයක් නෑ. යමපල්ලන්ට පොඩ්ඩක්වත් නෑ. ඒ යමපල්ලෝ අපෙන් යම නිරේදී, ඒ යමපල්ලෝ නිරේ උපන් නිරිසතාගේ අහන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඒ ප්‍රශ්න දෙක දැන් අහනවා. ඒකෙන් අහලා උඩට අරගෙන අහනවා. තොට මොනවද ඕන? උතුර මෙයා කියනවා. මට බඩගිනි කියනවා නිරිසතා. ඊරසෙන් කට ඇරපන් කියනවා. කට අරිනකොට ලෝදිය මේ උණු වෙච්ච යකඩ ගුලියක්, ගිනි ගන්න යකඩ ගුලියක් කටට දානවා. අර කට හිප්ප ගන්නවා. එතකොට කොකු දෙකක් දාලා මෙහෙම ඇදලා දානවා. ඒ ගුලිය මෙහෙම කැරකි කැරකි යනවා ඇතුළට. තොල පිච්චිලා, දිව පිච්චිලා, උගුර පිච්චිලා, බඩ පිච්චිලා, අදෝ මාර්ගේ පිච්චිගෙන යනවා. ඉතින් දානවා, දැන් දානවා, කෑ ගහනවා. ආයෙ දෙවෙනි ප්‍රශ්නේ අහනවා. තොට මොනවද ඕනේ කියලා. වතුර වතුර කියනවා. ඊට පස්සේ කට ඇරපන් කියලා ලෝදියවක් කරනවා. ඒ ඔක්කොම පිච්චිලා යනවා. ඔච්චරයි අපායේදී වචන දෙකයි අහන්නේ. තොට මොනවද ඕන කියලා. ඒ දෙකම අහන්නේ විඳවන්න දෙයක්ම තමයි. මනස ලෝකේ අවුරුදු 50කට 60කට කරගන්න දේවල්. ප්‍රාණඝාතයක් කරන්නම් එපා. හොරකම් කරන්න එපා. ඊළඟට තමන්ගේ ස්වාමියා බිරිඳ ඉදින් වෙන මිනිස්සු එක්ක අනාචාරය හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. දම් පැන් දෙන්න. ඊළඟට චෛත්‍ය බෝධි වඳින්න. හැමදාම බණපදයක් අහන්න. එතකොට ජීවිතේ ටික ටික හැදිලා යයි. අපි කී දෝ හෙද්දන්නේ. අපිට මැරෙන්නේ ඒ හැටි දෙයක් නෙවෙයි. මේ පඩිපෙළ දෙක තුනකින් වැටෙනා මැරෙනවා. පඩිපෙළක් කියන්නේ උසක්. නමුත් මේ පාරේ යනකොට පය පැකිල්ල වැටෙනවානේ. උසක්ද සමතලා පාර කියන්නේ. මේ හිටපු කෙනා හිට නැහැ. ඒ නිසා මේ මරණ සතිය කියන එක වඩන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, ය මේ විදිහට තියුණු දුක් විඳලා පාප කර්ම ඉවරනකල් ඔහු මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ආයමත් ඔහු මහා නිරයට දානවා. අර හැම පැත්තෙම ගින්දරෙන් නිරේට ආය මුල හිදල එන්න නරි චක්කර ඊට පස්සේ ආයදාව ඉවරයන් නෑ. මං මේ බණටික කියනකුට ඔබ බණහනකුට මේ මොහොතේ විඳවනවා ඔය ඔක්කොම දුක් ඔය විදිහට දැනුත් අපාය තියෙනවා දිවස් තියෙනවා නම් පේනවා. දැන් ඕක තියෙන පින්වත් මහණෙනි මේ සිදු වූ දෙයක් බුදුරජාණන් දේශනා කරනවා. පින්වත් මහණෙනි දවසක් මෙහෙම සිද්ධ වුණා. ඔය යම රජුරවන්න මේ වගේ හිතවිල්ලක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේට යම රජුරව මොනවද හිතන්නේ කියලා දන්නවා. යම රජුරව හිතුවා කියනවා බවත්නි ලෝකෙහි යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඔව් මෙබඳු ආකාර වූ විවිධාකාර දඬුවම් විඳිනවනේව. යම රජුරව දකින්නවනේ මේවා විඳිනවා. අනේ අහෝ ඒකාන්තෙන් මාත් මනුස්ස ආත්ම භාවයක් ලබනවා නම් යමරජ්ජුරෝ තාතයි කියනවා කවුරු වෙන්නද මිනිස්සෙක් වෙන්න ආසයි කියලා. යමරජ්ජුරෝ තාතයි කියනවා මිනිස්සෙක් වෙන්න. ඊට පස්සේ කිහි කල්පනා කරනවා කියනවා ඒ කාලෙට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙනවා නම් බුද්ධ ශාසනයක් තියෙනවා නම් ඒ කාලේ මිනිස්සෙක් වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා කියනවා. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒ ධර්මයේ මටත් අහන්න ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ මටත් බණ කියනවා නම් අනේ ඒ ධර්මයේ අවබෝධ කරනවා නම් මම ආයේ කවදාවත් සතර අපායි වැටෙන්නේ නැති වෙන්නේ. මමත් ධර්මයේ අවබෝධ කරනවා නම් කොච්චර හොඳද කියලා යම රජුරවන්නත් හිතෙනවා. ඒ නිසා මේ ධර්මයේ ටිකක් අහන්න ජීවිතේ යහපත් පැත්තට ධම්මාවතේ හසුරුවන්න. පින්වත් මහණෙනි මම මේවා කියන්නේ කිසිදු ශ්‍රමණේකුගෙන් හෝ බ්‍රාහ්මණේකුගෙන් හෝ අහලා නෙවෙයි. යම් කරුණක් මා විසින් තමම්ම දැනගත්තාද තමම්ම දැකගත්තාද ඒ තමම්ම අවබෝධ කරගත් ප්‍රකට කරගත් දෙයමයි මම මේ කිව්වේ. මමමයි මේක දැකලා කියන්නේ. ඔය අපාය විස්තරේ මට කවුරුත් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක දැක කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වදාලා ගාථා වශයෙන් වදාලා එහි අර්ථය මෙයයි. දේව දූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා. ඒ කියන්නේ චූටි ළමයි ඉපදිලා ඉන්නවත් මිනිසුන්ට පේනවා. වයස කාච්චිල තියලත් පේනවා. ලෙඩ්ඩුත් පේනවා. වැරදි වලට දඬුවම් ලැබපු අයත් පේනවා. ඊට පස්සේ මැරිච්ච අයත් පේනවා. මේ විදිහට දේව දූතයෝ පෙනිලත් මේ මිනිස්සු පින් කරන්නේ නැත්තම් කුසල් කරන්නේ නැත්තම් ඒ අයට අපාය වෙනම තියෙන. දේව දූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් සාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද ඔවුන් කිසි කලෙකත් ආර්ය වූ සද්ධර්මයේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක් හම්බුන වෙලාවේ පින් කරන්න කුසල් කරන්න ප්‍රමාද වෙන්නේ නැහැ කියන. ඉපදෙන මැරෙන සංසාර සසර හටගන්නා හේතු වෙන උපාදානයේ පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙද්ද ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත්වලා ඉන්නේ. සැපේ වසන්නේ මෙලෝදීම නිවි සැනසී වසන්නේ සියලු බය වෛර ඉක්මවා ගිය ඒ රහත් වූ හැම දුකක්ම ඉක්මවා ගියා. කිසිම උප්පත්තියක් ලබන්නේ නැති රහතන් වහන්සේලා තමයි බය නැතුව වාසය කරන්නේ. සතර අපායන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න නම් සෝවන් වෙන්නවත් ඕන. හැබැයි ඒකේච බුද්ධං සරණං ගතාසේ යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ සරණ ගියොත් නැති ගමිස්සන්ති අපායම් එයා අපායට වැටෙන්නේ. පහය මානසන්දේහම් මේ මිනිස් සිරුර අතහැරපු ගමන් දේවකායා පරිපූර්ණ සම්පූර්ණ දිවියන් අතරට යනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝරත්නයේ සරණ, හැර වෙන සරණක් තියාගන්න එපා. හැම එකටම පොල් ගහන්න, පඳුරු බඳින්න, දීවාල ගන්න දුවන්න එපා. මිනිසුන්ට සාප කරන්න එපා, අනවින කරන්න එපා, හදිහුණියම් කරන්න එපා, රණ්ඩු සරුවල් වෙන්න එපා, මහ පොළොවට එන කොටා ගන්න එපා. අපි මේවා දාලා යනවනේ යම් දවසක. හිටනම් මැරෙන්නේ හිටේ හැම එකක්ම දාලා යනවනේ. මේ මුළු පෘථුවියේම අධිපති වෙලා ශක්තිති රජ වෙලා අපි ඉපදිලා තියෙනවා. දැන් අපිට සල්ලි දීලා ඉඩකඩම් ගන්න වෙලා. මේ පොළොවේම අධිපති වෙලා ඉපදිලා තියෙන සංසාරේ හැම දෙයක්ම අනිත්‍ය. ඉනිසා පින් කරන්න, කුසල් කරන්න, යහපත කරන්න. මෙන්න අපායේ පොඩි විස්තරයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා මේ ධර්මය අහපු පින්බලෙන් කවදාවත් සතර අපාය නම් වැටෙන්න එපා කියලා සාධක. අපායෙන් නිදහස් වීම පිණිසම වාසනාව ලැබේවා කියලා හිතාන. පින් දහම් කුසල් දහම් තව තව රැස් කරගන්න වාසනාව ලැබේවා. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණේම පිහිටනවා කියලා සාධක. ඉතින් පින්තුනි, අද මේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන අවිජහිත ධර්ම දේශනාවක් වූ දේවදූත සූත්‍රයෙන් ධර්මය දේශනා කළේ. පින් කැමති සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් විත්වා, මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා කියලා සාදුකයා. ඒ වගේම ප්‍රදීප් ප්‍රේමසිංහ සුරංග පුතාගේ පියාණන් TD ප්‍රේමදාස පියාට, ඒ වගේම අයසා මදුමාලි දියණිගේ පියා RG ලසන්ත ගුණවර්ධන පියාට පින් අනුමෝදන් වේවා. ඒ පවුල්වල මිය පරලෝකීය ඥාතීන්ටත්, ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් පරලෝ සැපේ වේවා. සතර අපාය දුක්ඛයකට නොපැමිණ සදා සැනසිල්ලට පත්වෙන්න ඒ ඇත්තන්ටද මේ පින් හේතු ආසනාම වේවා. ඇත්තටම මේ යුගයේ මේ විදිහට අපිට සතර අපායක් ගැන පොඩ්ඩක් හරි දැනෙන්න අපිට ධර්ම ඉගෙන ගන්න ලැබුණේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ලොකු ස්වාමීන් වහන්සේ අද ය කාලේ යම් කිසි කෙනෙක් සුගති උප්පත්තියකට යනවනම්, අපා දුක්ඛයකට නොපැමිණෙනවනම් මේ ලොකු ස්වාමීන් වහන්සේ ඇති කරපු සත්පුරුෂ වැඩපිළිවෙල නිසා. ලොකු ස්වාමීන් වහන්සේ නිසා චෛත්‍ය කීයක් හැදුනද ඔය සෑයවල් බැඳපු අය අපායට වැටෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ නිසා බෝධින් වහන්සේලා කොච්චර රෝපණය වුණාද, ලොකු ස්වාමීන් වහන්සේ නිසා විහෙර විහාර කොච්චර හැදුනද, ලොකු ස්වාමීන් වහන්සේ නිසා ධර්ම දේශනා පැය කීයක් ධර්ම දේශනා මිනිස්සු අහනවද. ඒ විදිහට දහමේ හැසිරෙ නැත්තු සතර අපායට වැටෙන්නේ. ඉතින් ඒ නිසා මෑත යුගයේ මේ මනුස්ස වර්ගයාට යහපත පිණිස පහළ වූ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. සාදු සාදු. ගරුතර මහා සංඝරුවන මේ පින් බලයෙන් ධර්මාවබෝධයම ලබත්වා. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්න එක හේතුවක් වුණේ 2022/03/31 දිනට උපන්දිනයේ දෙන නිග්‍රෝධ දෙව්මිත් පුතාට සෙත් ප්‍රාර්ථනා කරලා, නිග්‍රෝධ දෙව්මිත් පුතාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව, අනාගත ජීවිතයේ තුනුරුවන් සරණින් ආලෝකමත් වේවා, සතර අපාය දුක්ඛයකට යන පාප කර්මයක් සිදු නොවේවා, ඒ දරුවාට සියලු යහපත සැලසේවා කියලා සාදු කියලා පෙන්නනවා. ඒ වගේ මේ පින්කම ඉතාමත් ශ්‍රද්ධාවෙන් බාරගෙන ප්‍රදීප් ප්‍රේමසිංහ ජයලාල් සුරංග පුතා තමයි අපි මේ ධර්ම දේශනාව රූපවාහිනිය පටිගත කරන්න ඕන කියලා කතා බහ කළ මහන්සියලා මේකට සම්බන්ධ වුණේ. ප්‍රදීප් ප්‍රේමසිංහ ජයලාල් පුතාටත්, අයේසා මඳුමාලී දියණියටත්, ඒ පවුලේ අනිත් සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් PAG සොපිනෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. පවුලේ සියලු දෙනාට කරදර බාධා දුරු වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. අපි කාටත් ගෙවෙන දවසක් පාසා පින් දහම් මෙන් කුසලින් යහපත ඇති කරගන්න, පින් දහම් කුසල් දහම් රැස් කරගන්න වාසනාව සැලසේවා. සතර අපා දුක්ඛයකට නොවැටේවා. මා මේ දේවදූත සූත්‍රයේ කියූ පින් බලෙන් මටද, දේවදූත සූත්‍රයේ ඇසු පින් බලෙන් ඔබටද අපායකට නම් වැටෙන්න කිසිදු සසරේ දිනක නොම වේවා. ඉක්මනින් සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු.